පාර්ලිමේන්තුවේ කෑ ගහන්නේ නැති, තමන් ගැන කතා කරන්නේ නැති, පුද්ගලික වාදයට ගියා, තරුණයන්ගේ ප්‍රශ්න ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරේ නැහැ. ඉතින් තරුණයන්ටත් පාර්ලිමේන්තුවත් ඒ ක්‍රමය ගැනත් විශේෂයෙන්ම විශ්වාසය නැති වුණා. දැන් ඊළඟට තව පාර්ලිමේන්තුවක් තෝරන්න යනවා. එහෙනම් පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බහම මෙතන ඉන්න මේ තරුණ තරුණියෝ විවිධ පක්ෂවලට ඡන්ද දෙනවා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන්න. මේ තරුණ ප්‍රශ්න විසඳන එකක් යොදවන්න. රටේ ප්‍රශ්න විසඳන එකක් යොදවන්න. එහෙනම් තමන් තමන්ගේ පක්ෂයට ඡන්දය පාවිච්චි කරාන් පස්සේ තරුණ ඡන්ද තරුණ ප්‍රශ්න විසඳන්න පුළුවන්. තමන්ට ඒ විශ්වාසය ඇති මන්ත්‍රීවරු තෝරන්න කියලා මං ඉල්ලා සිටිනවා.